ಪಿವಿತುರು ಆದರೆ ಸುಂದರೈ ಜೀವಿತೆ ಮಟ ಹೀನಯಪ್ವಾಗೆ ದೆನು ನಾ ಜೀವಿತೆ ದಾರಾಗನ್ ಬೆರಿತಾರ ಆದರೆ ಐ ಮಿತರಂ ಸಂದ ಐ ಮಿತರಂ ದುರಸ್ವಿ ಪ್ರೇಮಿಯೇ ಮಟಹೀನಯಕ್ವಾಗಿ ದೆನು ನಾ ಜೀವಿತೆ ದಾರಾಗನ್ ಬೆರಿತಾರಂ ಆದರೆ ಐ ಮಿತರಂ ಸಂದ ಐ ಮಿತರಂ ದುರಸ್ವಿ ಪ್ರೇಮಿಯೇ එන්න තුරුලට මියසියේ පිවිතුරු ආදරේ සුන්දරයි ජීවිතේ මට හීනයක් වගේ දැනුණා ජීවිතේ දරා ගන්න බැරි තරම් ආදරේ ඇයි මෙතරම් සඳ ඇයි මෙතරම් දුරස් වී ප්‍රේමියේ